අද උදේ අපි ඉගෙන ගත්තු දේශනාවේ නම අත්ත දීප. ඒකේ සිංහල තේරුම තමන්ව දූපතක් කරගන්නට. තමන්ව දූපතක් කරගන්නේ කෙනා දුක් දුම්නස් වලින් අත් මිදෙනවා. තමන්ව දූපතක් කරගන්නේ කෙනා නරක තැනක උපදින්නේ නැහැ. තමන්ව දූපතක් කරගන්නේ කෙනාගේ මානසික දියුණුව වළක්වන්න ලෝකෙ කාටවත්ම පුළුවන් කමක් නැහැ. ධර්මයේ කරා යන්නේ කෙනා ස්ථිරවම සපත කරා ගමන් කරනවා. ඉතින් ඒ සඳහා අපට උපකාර වෙනවා චතුරාර්ය සත්‍ය ගැන අපේ තිබෙන අවබෝධය. චතුරාර්ය සත්‍ය අවබෝධයට තියෙන ලොකුම බාධාව මොකද්ද? අපිට දුක අවබෝධ කරගන්න තියෙන ලොකුම බාධාව තමයි සක්කාය දිට්ඨිය. ඒ සක්කාය දිට්ඨිය නිමුති බාධාව අපේ ජීවිතය තුල තියෙන කම්ම අපි මේ හේතුඵල ධර්මයේ අවබෝධ කරන්නේ. අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධය තේරෙන්නේ නැත්නම් අපි කොහොමද ආර්ය අෂ්ටාංගික මාර්ගයක් අනුගමනය කරන්නේ? චතුරාර්ය සත්‍ය තේරෙන එක්කෙනා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්න කැමති වෙන්නේ. අනිත් අය කැමති වෙන්නේ නැහැ. ඉතින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්න බාධකව පවතින්නේ සක්කාය දිට්ඨිය. මෙන්න මේ සක්කාය දිට්ඨියෙන් අපි නිදහස් වුණොත් යම් දවසක, එදා ඉඳලා අපේ ජීවිතේ ලොකුම ප්‍රශ්නේ ඉවර වෙලා යනවා. ඉතින් ඒ සඳහා අපට කරන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධම අවබෝධ කරගන්න එක. මොකද අපි අහුවුනේ පංච උපාදානස්කන්ධයට. ඒක සකස් වුනේ පටිච්ච සමුප්පාදයේ තුල. තේරුණේ නැති ඒක. ඉතින් ඒ නිසා අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වැහිලා ගියේ ඔය ඇත්ත. ඉතින් ඒ ඇත්ත తত্ত্বය අපේ ජීවිතේ තුලින්ම අපි අර වට කරගෙන හිටපු රෙදි වලින් tira ඇදලා වට කරගෙන හිටපු තැනක tira කඩලා වීසි කරනවා වගේ අපේ ජීවිතේ වහගෙන තියෙන මේ tira ටික ඉරලා දාන්න පුළුවන් නම් අන්න එදාට අපේ ජීවිතේ ඇත්ත පේන්න පටන් ගන්නවා. අන්න ඒක සම්පූර්ණයෙන්ම තියෙන්නේ කවුරු තුලද? තමන් තුලමයි තියෙන්නේ. බාහිර කෙනෙකුට ඊදී කරන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී උන්වහන්සේ ගාවට ධර්ම දේශනා කරන්න ගිහිපු සමහර අය ගැන තියෙනවා අහගෙන ඉන්නේ බිම ඉරියඳ ඇඳ ඉන්නවා. එතකොට එයා ඒ ධර්මයේ අල්ලන්නේ නැහැ. ඒ කියන්නේ හිත වෙන වෙන කල්පනාවල් වල යන්න ඉඩ දෙනවා. එතකොට උමනා කරන දේ හිතට යන්නේ නැහැ. උමනා කරන දේ හිතට ගියේ නැත්නම් ඒක මතක නැහැ. සිහි කරන්න බෑ. ඒ ඔස්සේ දකින්න බෑ. දැන් අපේ හිතේ දැන් සාමාන්‍ය හිතේ හැදිලා තියෙන දෙයක්. රාගය කියන එක හිතේ හැදිලා දැන් තියෙනවා. ද්වේෂය කියන එක හිතේ හැදිලා තියෙනවා. මෝහය කියන එක හැදිලා තියෙනවා. ඒ නිසා අපි රූපයක් බලනකොට රාග සහිත රූපයක් නම් ඒක රාගය ඇති කරන රූපයක් නම් අපිට අමුතුවෙන් රාගය ඇති කරවන්න කියලා අවශ්‍යන්න දෙයක් නැහැ. මොකද වෙන්නේ? ඇවිස්සීලා යනවා. දේශ හැදිලා තියෙන්නේ. ඒ නිසා දේශසහගත අරමුණක් ඇති වුණාට පස්සේ හිතාමතා දේශය අවශ්‍යල ගන්න දෙයක් නැහැ. දේශ නිකම්ම එනවා. මෝහය තියෙනවා. ඒ නිසා බය ඇති වෙන අරමුණක් ආපු ගමන් කොහොමද බය ඇති වෙන්නේ නැන්නේ මට කියලා එහෙම කියන්න බෑ. ඇයි ඒ? බය ඇති වෙන අරමුණක් ආපු ගමන් හිතේ බය ඇවිස්සීලා එනවා. මෙන්න මේ ලක්ෂණේ තියෙන නිසා වෙන්නේ. ඒ ලක්ෂණේ වෙනුවට අපි දාගත්තොත් මේ හිතට යථාර්ථයෙන් බලන්න ලක්ෂණයක්. අන්න එතකොට යමක් දකින වෙලාවට ඒක මතක් වෙනවා. මොකද්ද මතක් වෙන්නේ? ධර්මයේ. යමක් කියුවා මේක මතක් වෙනවා. නොමගට වැටෙන සිත අපිට තේරෙනවා මේ යන විදිය නොමග යන්නේ. මේකෙන් මන් නිදහස් කරගන්නවා. බය වෙන හිත අපි තේරුම් ගන්නවා මේකට ඉඩ දෙන්න බෑ. මේක ඇති වෙන්නේ මෝහයෙන්. අන්න ඒ නුවණ පහල කරගන්න ඕන. ඒ විදිහේ නුවණ දිනු කරගන්න එක්කෙනා තමන් ගැන විමස විමස බල බල අන්න ටිකින් ටික ධර්මය අවබෝධය කරා යනවා. ඉතින් ඒකට උපකාර වෙන දේ තමයි මේ ජීවිතයේ ගැන බුදුරජාණන් වහන්සේ නමකගේ අවබෝධය තමන්ගේ ජීවිතය තුළට ගන්න එක. දැන් අපි මීට අපි ඉස්සර සක්කාය දිට්ඨිය ගැන ඇහුවා. නමුත් බොහෝ දෙනෙක් සක්කාය දිට්ඨිය නැති කරන්න හිතාගෙන හිටියේ මෛත්‍රී බුද්ධ ශාසනයේදී. එතකොට මොකද වෙන්නේ? තමන් දන්නේවත් නැහැ තමන්ට මේ සක්කාය දිට්ඨිය විසින් යාව කොහේ අරන් යයිද කියලා. තමන් දන්නේවත් නැහැ. නමුත් අපට තේරෙනවා අපි එච්චර කල් අල්ලන්න තරම් අනුතුරු නැති බවක් සංසාරේ නැහැ. අපිට එච්චර කල් මේ සක්කාය දිට්ඨිය තියාගෙන භවයෙන් භවේ දිගින් දිගට ගමන් කරන්න තරම් හොඳ තැනක් සංසාරේ නැහැ. සංසාරේ එහෙම තිබ්බනම් අර රාහුල කුමාරයාට බුදුරජාණන් වහන්සේ චූටි ස්වාමීන් වහන්සේට එන්නට නම් එපා යලිත් දුකින් පිරුණු සංසාරෙට කියයිද එහෙම? අන්න ඒකයි. එතකොට අපිට පැහැදිලිව පේනවා ඒ ධර්මයේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු නිසා තමයි උන්වහන්සේකට අනුබල දුන්නේ නැත්තේ. ඉතින් උන්වහන්සේ අපට තේරුම් කළ දුන්න මේ පංච උපාදානස්කන්ධේ ස්වභාවය. ඒ පංච උපාදානස්කන්ධේ ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවක් අද අපි ඉගෙන ගන්නෙ. මේ දේශනාවේ නම බීජ සූත්‍රය. මොකද්ද මේ දේශනාවේ නම? බීජ. බීජ කියන්නේ පැලවෙනදී. මේ දේශනාවේ නම පැලවෙනදී. තේරුම. බීජ සූත්‍රය. පැලවෙනදී ගැන වදාළ දෙසුම. පැලවෙන දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මුලින් පැලවෙන දේවල් තියෙනවා. මුලින් මුල් වලින් පැලවෙන දේවල් තියෙනවා. ගස්වැල් වල මුල් වලින් පැලවෙන දේවල් තියෙනවා. කඳින් පැලවෙන දේවල් තියෙනවා. දැන් උග්ගස් වගේ ඒවා කඳින් පැලවෙන්නේ. ඊළඟට පුරුක් වලින් පැලවෙන දේවල් තියෙනවා. පුරුක තිබුණාම පැලවෙනවා. අතු කැපුවාම අත්ත පැලවෙනවා. ඒ වගේම අග්ග බීජ මේ දල් වලින් පැලවෙන දේවල් තියෙනවා. ඒ වගේම බීජ බිත්තර වී වගේ මේ ගස් වල ඇට වර්ග ඇට වලින් පැලවෙන දේවල් තියෙනවා. බලන්න මේ කාලේ බුදුරජාණන් වහන්සේ මේ පැලවෙන දේවල් ගැන කොච්චර අවබෝධයක් තිබිලා තියෙනවද? ඉතින් මේවා පැලවෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වහනවා භික්ෂුන් වහන්සේලාගෙන් මහණෙනි මේ පැලවෙන දේවල් පහ කුණු වෙලාත් නැහැ කැඩිලත් නැහැ තැලිල පොඩි වෙලත් නැහැ අවුවට වේලිලත් නැහැ තෙමිලත් නැහැ ඒකේ හොඳට සාරේ තියෙනවා. නමුත් පොළවක් නැත්තම් වතුරක් නැත්තම් ඒව පැලවෙනවද කියලා ඇහුවා. පැලවෙනවද? ඇයි ඒ? පොළවක් නැහැ වතුරක් නැහැ පොළවයි වතුරයි තියෙන්න ඕනේ ඒක පැලවෙන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි ඔය පැලවෙන දේවල් පහ කුණු වෙලා නම් කැඩිලා නම් තලිල පොඩි වෙලා නම් අවුවට වේලිලා නම් ඒකේ සාරි නැත්තම් පොළව තිබුණත් වතුර තිබුණත් පැලවෙයිද? ඇයි ඒ? පැලවෙන්න නම් ඒ පැලවෙන දේවල් හොඳට තියෙන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ අනෝ එහෙමනම් මහණෙනි ඔය පැලවෙන දේවල් පහ මුල් වලින් පැලවෙන කඳින් පැලවෙන පුරුක් වලින් පැලවෙන දළු වලින් පැලවෙන ඇට වලින් පැලවෙන දේවල් පහ ඔය පහත් හොඳට තිබිලා අවුවට කර වෙලා නැත්තම් තෙල්ල පොඩි වෙලා නැත්තම් ඒකේ හොදේට සාරේ තියෙනවනම් පොළවකුත් තියෙනවනම් වතුරක් තියෙනවනම් ඒවත් පැලවිලා ලුකු මහත් වෙලා යනව නේද කියලා ඇහුවා. ඉතින් ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්න එහෙමයි භාග්‍යතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔන්න ওই විදිහමයි. ඔන්න ওই විදිහමයි කියනවා. පොළව යම්සේද අන්න ඒ වගේ කියනවා. විඥානේ පිහිටන තැන් හතර, විඥානේ පිහිටන තැන් හතර පොළව වගේ. මොනවද විඥානේ පිහිටන තැන් හතර? රූප, වේදනා, සංඥා, සංඛාර. ওই හතරේ තමයි විඥානේ පවතින්නේ, විඥානේ පිහිටන්නේ. පොළොව වගේ කියන ওই හතර. ජලයේ යම්සේද අන්නේ වගේ කියනවා ආසාව. ජලයේ වගේ කියනවා ආසාව, නන්දි රාගය. වතුර වගේ කියනවා. එතකොට පොළොව වගේ කියනවා රූප, වේදනා, සංඥා, සංඛාර කියන හතර. අපි තේරෙන භාෂාවෙන් තවත් විස්තර කරොත් රූප කිව්වේ සතර මහා භූතයන්ගෙන් හටගත්තු දේ, ස්පර්ශයෙන් හටගත්තු විඳීම්, ස්පර්ශයෙන් හටගත්තු අඳුනා ගැනීම්, ස්පර්ශයෙන් හටගත්තු චේතනා කර්මය, මේවා තමයි පොළව. එතකොට ඒ පොළවේ තියෙන වතුර මොනවද? ආසාව තමයි වතුර. විඥානේ තමයි පැලවෙනදී. විඥානේ තමයි පැලවෙනදී. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ විඥාණය තිබුණොත් තිබෙන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපයක පිහිටලා. විඥානේ තිබුණොත් තිබෙන්නේ රූපය අරමුණු වෙලා. විඥානේ තිබුණොත් තිබෙන්නේ රූපේ බැසගෙද. තෘෂ්ණාවෙන් තමයි කියනවා මේක තෙත් වෙන්නේ. සතර මහා ධාතුකින් හටගත්තු විඥානේ පැවැත්ම තෙත් වෙන්නේ මොකෙන්ද? තෘෂ්ණාවෙන්. අන්න එතකොට මේ විඥානේ වැඩෙන්න පටන් ගන්නවා කියන්නේ. විඥානේ වැඩෙනවා කියන්නේ මොකද? ආයමත් ලෝකයක් පිණිස, ආයමත් ඉපදීමක් පිණිස සකස් වෙනවා විඥානේ වැඩෙනවා. මහණෙනි විඥානේ තිබෙන තාක් තිබෙන්නේ විඳීමක බැසගෙන, විඳීමක බැසගෙන, විඳීම අරමුණු කරගෙන. විඳීමේ පිහිටලා තියෙන්නේ තණ්හාවෙන් තිත් කර කර. අන්න එතකොට අපේ මේ පංච උපාදානස්කන්ධේ පවතින ස්වභාවය තමයි මේ දුක පවතින මේ කරුණු යෙදিলা තියෙන හැටි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. ඊළඟට උන්වහන්සේ දේශනා කරන විඥානය පවතින තාක් පවතින්නේ හඳුනා ගන්න දීක බැසගෙන, හඳුනා ගැනීම බැසගෙන, හඳුනා ගැනීම අරමුණු කරගෙන, හඳුනා ගැනීම පිහිටලා තෘෂ්ණාවෙන් තිත් කර කර. ඊළඟට තියෙනවා මහණෙනි මේ විඥානයේ පවතින තාක් පවතින්නේ සංස්කාරවල බැසගෙන. ඒ කිව්වේ කර්මයේ බැසගෙන, චේතනාවේ බැසගෙන, කර්මයේ අරමුණු කරගෙන, සංස්කාර අරමුණු කරගෙන, සංස්කාර පිහිට කරගෙන, තෘෂ්ණාවෙන් තෙත් කර කර තමයි කියනවා මේ විඥානේ තියෙන්නේ. අන්න එතකොට මේ විඥානේ වැඩෙනවා කියනවා. එහෙනම් අපේ ජීවිතවල මෙච්චර කල් විඥානේ වැඩෙන ආකාරයත්, මෙච්චරකල් මේ සංසාරේ පවතින ආකාරයක් දැන් පැහැදිලි. ඒ කොහොමද සිද්ධ වුනේ? රූප, වේදනා, සංඥා, සංකාර කියලා මහ පොළොවක් තිබුණා. විඥානය කියලා පැලවෙන දෙයක් තියෙනවා. තෘෂ්ණාව කියලා වතුර තියෙනවා. මේ වතුරෙන් අර පොළොව තෙත් වෙනකට පැලෙත් තෙත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔව්, මේ පෘථිවි සාරය උරාගෙන ඒ ගස පැලවෙන්නේ යම් ආකාරයෙන්ද, අන්න ඒ විදියට මේ උපාදානස්කන්ධ පහ දිගින් දිගට යනවා. දිගින් දිගට යනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ, මහණෙනි, යම් කිසි කෙනෙක් මෙහෙම කියන්නට පුළුවනි, මම රූපයෙන් තොරව, වේදනාවෙන් තොරව, සංඥාවෙන් තොරව, සංඛාරවලින් තොරව විඥානයක් චුත වෙනවා කියලා හෝ, විඥානයක් යනවා කියලා හෝ, විඥානයක් එනවා කියලා හෝ, විඥානය චුත වෙනවා කියලා හෝ, විඥානය උපදිනවා කියලා හෝ කියනවා නම් කින මහණෙනි, කවුරු හරි කිව්වොත් මොකද්ද කිව්වොත්? රූපෙන්තරව, වේදනාවෙන්තරව, සංඥාවෙන්තරව, සංස්කාරවලින්තරව විඥානයක් එනවා කියලා හරි, විඥානයක් යනවා කියලා හරි, විඥානය චුත වෙනවා කියලා හරි, විඥානයක් උපදිනවා කියලා හරි, නේතං ථානං විද්‍යති, කවදාවත්ම වෙන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා, විඥාණය කියන එක හුදකලාව පවතින එකක් නොවේ. දැන් එහෙනම් අපි මරණයට පත් වෙනකොට විඥානයක් චුත වුණා නම්, චුත වෙන්නේ මොන විඥානයේද? රූපේ සහිත, වේදනා සහිත, සංඥා සහිත, සංඛාර සහිත විඥානයක් මිසක් ඒවයින් තොර වෙච්ච විඥානයක් නැහැ. එතකොට දැන් අපිට පැහැදිලි, යම් කිසි කෙනෙක් උපදිනවා නම් විඥානයක්, විඥානය කියලා එකක් නැහැ රූපයකින් තොරව, වේදනාවකින් තොරව, සංඥාවකින් තොරව, සංස්කාරවලින් තොරව විඥානය කියලා එකක් නැහැ. මේ විඥානයේ පැවැත්ම දිගින් දිගටම තියෙනවා. රූපේ අල්ලගෙන, රූපේ බැසගෙන, වේදනාවේ බැසගෙන, සංඥාවේ බැසගෙන, චේතනාවේ, සංස්කාරවල බැසගෙන. ඉතින් මේ ආකාරයට උරුම වෙලා ඉන්න ජීවිතයක ඒ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන මම, මගේ ආත්මය කියලා අල්ලගෙන ඉන්න තාක්කල් අපිට හැමදේම අල්ලගෙන ඉන්න තියෙන්නේ මොකද්ද? දුක. ඇයි? බුදුරජාණන් වහන්සේ වදාලා, සංඛිත්තේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා. කොටිම්ම කිව්වොත්, සංක්ෂේපෙන් කිව්වොත්, මේ ඔක්කොම එකට ගොනු කළා කිව්වොත්, උපාදානස්කන්ධ පහ තමයි දුක්. එතකොට අපිට පැහැදිලිව පේනවා මේ කතා කරන්නේ කවුරු ගැනද? තම තමන්ගේ ජීවිත ගැන. එහෙමනම් අපිට ඉස්සරහට යන්න තිබුණොත් යන්න තියෙන්නේ පොළවක පැලයක් පැලවෙන ක්‍රමයටයි. තණ්හාවෙන් තෙත් කර කර යන්න තියෙන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ඒක පැහැදිලි කරනවා මෙහෙම. රූප ධාතුයා කෝ භික්කවේ භික්ඛුනෝ රාගෝ පහිනෝ හෝති. යම්කිසි භික්ෂුවකට මේ රූපය කෙරෙහි රාගේ ප්‍රහාණය වුණොත්, අන්න රාගේ ප්‍රහාණය වුණා කියන්නේ වතුර හිඳිලා ගියා. රාගේ ප්‍රහාණය වුණොත්, රාගස්ස පහන, රාගේ ප්‍රහාණය වීම නිසා ඔච්චිජ්ජතාරම්මණං පතිට්ඨා විඥානස්ස නොහෝති. අරමුණ විඥාණයට පවත්තන්න තියෙන අරමුණ හිඳෙනවා කියනවා. රාගය නැති වෙලා ගියොත් විඥානේ පවත්වන අරමුණ කැඩෙනවා. පතිත්තා විඥානස්ස නොහෝති. විඥානෙට පිටතන තැනක් නැහැ. වේදනාව කෙරෙහි රාගේ ප්‍රහාණය වුණොත්, රාගේ දුරු වුණොත් විඳින දේවල් ගැන විඥානීය බොච්චිජ තාරම්මණං, ඒ සංසාරේ පවත්වන්ට සකස් වෙන අරමුණ කැඩිලා යනවා. ඊට පස්සේ අරමුණෙන් සංසාරයක් පවත්වන්නේ නැහැ. ඒක කැඩිලා යනවා. පතිත්තා විඥානස්ස නොහෝති. විඥාණයට පිටතන තැන නැහැ. සංඥාව කෙරෙහි භික්ෂුවගේ රාගේ ප්‍රහාණය වුණොත්, අඳුනගන්න දේ තුල රාගයක් හටගන්නේ නැත්නම්, අරමුණක් හැටියට සංසාරේ සකස් කරන දෙයක් නැහැ. අරමුණ කැඩෙනවා, සිඳිනවා. පතිත්තා විඥානස්ස නොහෝති. විඥාණයට පිටක් නැහැ. ඊළඟට තියෙනවා සංඛාර ගැන රාගේ ප්‍රහාණය වුණාට පස්සේ ඒ අරමුණ සිඳෙන ඔච්චිජ්ජ තාරාම්මණ අරමුණ සිඳෙනවා. ඒ සංස්කාරයන් ආයමත් භවයක් පිණිස සකස් වෙන්නේ නැහැ. විඥාන පතිත්තා විඥානස්ස නොහෝති. විඥාණයට පිහිටක් නැහැ. විඥාණය ගැන තියෙන රාගේ ප්‍රහාණය වුණාට පස්සේ විඥාණය පවතින්නෙත් නැහැ. විඥාණය පවතින පිණිස අරමුණක් හැටියට. එතකොට විඥාණයට පිහිටක් නැහැ. ඒ නොපිහිටි විඥාණය පැලවෙන්නේ. අන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ ගස්කලන් උපමා කරගෙන, මේ පැලවෙන දේවල් උපමා කරගෙන මේ දුක ගැන කියන්නේ. ඒ නොපිහිටි විඥාණය පැලවෙන්නේ නැහැ. නොපැලවෙනකොට විඥාණය ආයමත් පැලවීමක් පිණිස, පවත්මක් පිණිස සකස් වෙන්නේ නැහැ. ආයමත් සකස් වෙන්නේ නැති වෙනකොට ඒ පැලවෙන ස්වභාවයෙන් නිදහස්. අන්නේ ඒ වගේ කියන මේ ජීවිතේ. ඊට පස්සේ කම්පා වීම සැලීමකුත් නැහැ. එයා ඊට පස්සේ පච්චත්තංගේව පරිනිබ්බායති, මේ ජීවිතේදීම පිරිනුවම් පානවා කියනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ මේ පුංචි දේශනාවේ චතුරාර්ය සත්‍යම කියලා තියෙනවා. ඉස්සල්ලාම කියුවා මේ පැලවෙන දේවල් පහ ගැන විස්තර කළ දුක ගැන. ඊට පස්සේ පෙන්නුවා මේ පැලවෙන්නේ මේ පොළොවට වතුර දාන නිසා හේතුව ගැන කිව්වා. ඊළඟට කිව්වා මේ පොළොවට වතුර දාන්නේ නැහැ වගේ. මේ රූප වේදනා සංඥා සංකාර ආදියට කෙරෙහි රාගය නැති වුණොත් විඥානේ පැලවෙන්නේ නැහැ. සිඳිලා යනවා. පවත්මක් ගෙනියන්න බෑ. එතකොට පිරිනම් පනවා. එතකොට බලන්න මේ පුංචි දේශනාව තුලත් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන මොකද්ද? චතුරාර්ය සත්‍යමයි. දැන් එතකොට අපි මේකෙන් පැහැදිලිවම තේරුම් ගන්න ඕන, අපි නිරවුල් කරගන්න ඕනේ, විඥාණය කියන්නේ කරුණු සහිතව වැඩෙන දෙයක්, ඒ කරුණ නැති වුනහම නොවැඩෙන දෙයක්. අපි තේරුම් ගන්න ඕනේ. එහෙමනම් අපි මේ කාගේවත් භයානක ක්‍රූර සාපේකට අහුවෙලා සංසාරේ ඉපදීපද යනවා නෙවෙයි. කාගේවත් කැමැත්තකට කවුරුවත් අපිත් එක්ක කෝප වෙලා ඵලයන් සංසාරේ ඉපදියන් ගිහින් කියලා අපි ඇදලා දාලා නෙවෙයි. එහෙමනම් අපි මේ සංසාරේ යන්නේ හේතු නිසා. දැන් පොළොව තියෙන්නේ කවුරු ළඟද? පොළොව තියෙන්නේ ඔබ ළඟමයි. ජලයේ තියෙන්නේ කවුරු ළඟද? ජලයේ තියෙන්නේ ඔබ ළඟමයි. පැලේ තියෙන්නේ කවුරු ගාවද? පැලේ තියෙන්නේ ඔබ ළඟමයි. පොළොව තියෙනවා වතුර දදා පැලවෙනකට ගහට බනිනවා. පැලවෙනකට බනිනවා අපෝ මේ ගහ එපෝ කියකිය ආයමත් දානවා වතුර. ආයමත් පොළොව හදනවා. හදනකන් වතුර දානකන් මොකද වෙන්නේ? පැලවෙන එක නවත්තන්න කෙනෙක් නැහැ. පැලවෙන එක නවත්තන්න කෙනෙක් නැහැ. හා හා හා ඔබේ විඥානේ ওই විදිහට හැදින්නේ නැති වෙනද මම බලා ගන්න කියලා කාටවත් පුළුවන්ද කරන්න? බෑ. ඔබ බය නැතුව ජීවත් වෙන්න මැරෙන එකට මං අල්ලගන්නම් විඥානේ. පුළුවන්ද කරන්න? කාටවත් බෑ. එහෙනම් තමන්ගේ කුඹුරේ තමන්ගේ අස්වැන්න මේ තියෙන්නේ. එහෙනම් මේක නැති කරන්න නම් පොළව නැති වෙන්න ඕනේ. ජලය නැති වෙන්න ඕනේ. එතකොට විඥානය පවතින විදියක් නැහැ. එවනම් අපි මේකෙන් තේරුම් ගන්න ඕනේ මෙහෙම එකක්. මේ සිදුවීම දැන් අපි ගම් පොළවක ගස්කොළන් වැවෙන්නේ පොළවේ ආත්මයක් තිබිලද? නැහනේ. පොළවේ තියෙන්නේ පස් ටිකක්. මේ පස් වලට තියෙනවද මට ඕන හැටි ඉන්න ඕන කියන අදහසක්? නැහැ. පොළවේ පැලවෙන ගහට තියෙනවද Tamanට ඕන හැටි ඉන්න ඕන කියන අදහසක්? ගහටත් නැහැ. පොළවේ යම් කිසි දෙයක් හිටෙව්වට පස්සේ වතුර නැත්තම් මැරිලා යනවා. වතුර ලැබුණොත් පැලවෙනවා. එහෙනම් මේකේ තියෙන්නේ ස්වාභාවික හේතුඵල ධර්මතාවයක්. මෙන්න මේ ස්වාභාවික හේතුඵල ධර්මතාවයේ වගේම එකක් මේ ජීවිතවල තියෙන්නේ. පොළොව වගේ තියෙන ජීවිතේ පැලවෙනවා. දැන් අපි ඒක මම කියලා ගත්තා, මගේ කියලා ගත්තා, මගේ ආත්මය කියලා ගත්තා, මට ඕන හැටියට පවත්වන්න පුළුවන් කියලා ගත්තා, බලාපොරොත්තු ඇති කරගත්තා. මේ ජීවිතේ මදි, මට ඊළඟ ජීවිතේ අරයව ඕනේ, මෙයව ඕනේ, අර දෙවල් ඕනේ, මේ දෙවල් ඕනේ, අරව ඕනේ, මේව ඕනේ කියලා අපි ගොඩාක් දේවල් හදාගත්තා. මොකද්ද අපි මේ කරන්නේ? පැල හිටෝ හිටෝ වතුර දානවා. පැල හිටෝ හිටෝ වතුර දානවා. පැල හිටෝ හිටෝ වතුර දාලා පැල පැල වුණාට පස්සේ අඬන්න පටන් ගන්නවා. අඬන්න පටන් අරන් අපි කියනවා නේපා. ආයෙත් නම් මේ විදිහේ දුකක් එපා. ආයෙත් නම් මේ ජීවිතේ එපා. දැන් නම් මට සංසාරේ ඉඳලා ඇති වෙලා. දැන් නම් මට ආයෙ වෙන සංසාරයක් ඕනේ නැහැ. එහෙම කියනවා. ඊළඟ මොහොතේ කියනවා නෑ නෑ. ආයෙමත් අපි එකතු වෙමු. ආයෙමත් අපි හම්බු වෙමු. ආයෙ වදින්නකට කියනවා අනේ එපා. මෙහෙම නේද අපි මෙච්චර ආවේ. මේ විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි කළා තියෙන්නේ මොකක්ද? මේ සිද්ධ වීම ජීවිතය ඇතුළේ සිදුවෙන සිද්ධ වීම මොකක්ද කියලා දන්නේ නැතුව කළුවරේ ගිහින් තියෙන්නේ. අපි ඇවිදගෙන ගිහින් තියෙන්නේ කළුවරක. කළුවරක ඇවිදින තාක්කල් අපිට ඇත්ත දකින්න හම්බ වෙන්නේ නැහැ. කළුවරක ඇවිදින තාක්කල් ඇත්ත පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා එයා ජීවිතයට ආස කරන්නේ අන්ධයෙක් ඇඳුමකට ආසයි වගේ කියලා. උපතින්ම අන්ධ මිනිස්සෙක් ඉන්නවා. දැන් යාට කෙනෙක් ළඟට ඇවිල්ලා කියනවා ලෝකේ තියෙන ලස්සනම ඇඳුම ගැන. කියනකට ඒ අන්ධයාට තව එක්කෙනෙක් කියනවා හොඳයි. මම ඔබට මේ ඇඳුම මහලා දෙන්න ඔබ කැමතිද? ඉතින් අන්ධයා කියනවා අනේ කොච්චර ලොකු දෙයක්ද? මට ඒක කොහොම හරි මහලා දෙන්න කියනවා. ඉතින් මොකද කරන්නේ? කබල්ම කබල් කැතම කැත බාචුවක් මහලා දෙනවා. දුන්නට පස්සේ මොකද වුනේ? දැන් මේ අන්ධයා අර බාචුව ඇඟේ දාගෙන අර හැරමිටිය ගහගෙන යනවා. මේ බලාපන් ලෝකේ ලස්සනම ඇඳුම. යනකොට මොකද කරන්නේ? මේ අන්ධයාව මේ අවුස්සලා තියන්න කැමති අය කියනවා හරියටම හරි. උඹ තමයි හරි එක තෝරගත්තේ. කීක කියන දැන් ඔහොම යනකොට අන්ධයාට කරුණාවන්ත කෙනෙක් හම්බ වෙනවා. හම්බ වෙලා දැන් තේරෙනවා මේ අන්ධයා ඇඳගෙන ඉන්නේ මොකද්ද? බාචුවක් ඇඳගෙන ඉන්නේ. නමුත් මේ හිතාගෙන ඉන්නේ ලෝකේ ලස්සනම ඇඳුම තියෙන තමන් ගාව කියලා. දැන් අර ස්පේන වෙදමහත්ෙක් හම්බ වෙන කරුණාවන්ත කෙනෙක්. එයා මේ අන්ධයව හා එන්න යන්න ඔයාට බඩුවක් දෙන්න කියලා එක්කගෙන යනවා. ගිහලා මොකද කියන්නේ? කියලා කියන පොඩ්ඩක් කොහොම ඉන්න කියලා එයාගේ ඇස්වලට බේත් කරන්න පටන් ගන්නවා. ඇස්වලට බේත් කරනකට බේත් කරනකට ඇස් දෙක ටික ටික පේන්න ගන්නකට එයා බලන්නේ ඉස්සල්ලාම මොකක් දිහාද? එයාගේ ලස්සනම ලස්සන ඇඳුම දිහා. එයාගේ ලස්සනම ලස්සන ඇඳුම දිහා බලනකට එයා දකින්නවා මෙච්චර කල් මෙවුන් මාව රවට්ටලා මට බාච්චුවක් අඳවල මාව මේ රවුම් ගස්සවල තියෙන්නේ ඇත්ත පින්නල නොවේ. බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට එයාට ඒ බාච්චුව තවදුරටත් දාගෙන ඉන්න හිතෙනවද? දැන් ඒක දලොල වීසි කළා ඒක ආන්දෝපිය කාටක් දෙකක් දෙන්නයි හිතෙන්නේ. අන්න ඒ වගේ කියනවා මේ ජීවිතය ගැන හරියට කල්පනා කළොත්. දැන් ඒ හරියට කල්පනා කිරිල්ල තමයි අමාරු එක. ඇයි ඒ? කරවලේ යන එක්කෙනෙක් එලියක් අතේ නැතුව ඔක්කොම අතක ගන්න තෝරගන්න තියෙන්නේ. එලියක් අතේ නැතුව කරවලේ යනකොට එයාට හැඩේ විතරනේ අල්ලගන්න තියෙන අතකක. එයා කොහොම තෝරගන්නද ඇත්ත නැත්ත? අන්න එලියක් ඕනේ. ඒ එලියට තමයි ධම්මචක්කු කියන්නේ. දහම් ඇස. අන්නේ එලියෙන් මේ ජීවිතේ දිහා බලන එක්කෙනා. ඒ ධම්මචක්කුවෙන් මේ ජීවිතේ දිහා බලන එක්කෙනා. අන්න ටික ටික ජීවිතය ගැන තේරුම් ගන්නවා. අන්න ටික ටික ජීවිතය ගැන තේරුම් ගන්නට පුළුවන් කමක් ඇති කරගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ජීවිතය ගැන තමන් ගැන හිතන්න පටන් ගන්න කියලා. තමන් ගැන නුවණින් විමසන්න පටන් ගන්න කියලා. තමන්ගේ අභ්‍යන්තර ජීවිතය මොකද්ද මේ වෙමින් තිබෙන පටලැවිල්ල කියලා බලන්න පටන් ගන්න කිව්වා. අන්න ඒ කෙනාට තමයි ටිකෙන් ටික මේක තේරෙන්න පටන් ගන්නෙ. අන්න ඒ කෙනා ටිකෙන් ටික මේ අවබෝධ කර ගන්නවා. ටිකෙන් ටික මේ අවබෝධ කර ගන්නවා. අන්න එයා මේ අප දීර්ඝ සංසාර ගමන ආවේ කරවලේමයි මේ ආවේ කියලා අන්න එයා තේරුම් ගන්නවා. එයා කරවලේ ඉන්න කැමති නෑ. කරවලේ නම් අපි ආවේ කියලා තේරෙනකොට එයා කරවලට එන්න කැමති නෑ. එයා කැමති එලි මහණට. එලි මහණි තමයි යමක් කමක් පේන්නේ. එලිමානි තමයි ගස් කොළන් වල හැප්පෙන්නේ නැතු ඇවිදින්න පුළුවන්. එලිමානි තමයි වලවල් වල වැටෙන්නේ නැතු, කටුවකුල් වල වැටෙන්නේ නැතු, පැටලෙන්නේ නැතු ඇවිදින්න පුළුවන්. කරවලේ කරන්න බෑ. කරවලේ අඩියේ තියන්නේ වෙන තැනක, අඩියේ තියෙන්නේ වෙන තැනක. අන්න ඒ වගේ යන ගමනක් තමයි ධර්මාබෝධයක් නැති එක්කෙනාගේ සංසාර ගමන. ධර්මාබෝධය ඇති කරගන්න මේ ජීවිතේ දක්ෂතාවය ඇති කරගත්තොත් ඒ ඇති කරගන්න තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්මයි. දැන් මේක බලන්න තියෙන්නේ කවුරු තුලින්ද? තමන් තුලින් මේ ජීවිතේ බලන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඕපනයික. ඒ කියන්නේ තමා තුලින් දකින්න නිසා ඕපනයික වේ සදහම්. ඒ ධර්මයේ තමා තුලින් දකින්න තියෙන. එහෙමනම් මේ ජීවිතයේ ක්‍රියාකාරීත්වය පොළවේ ගහක් පැලවෙනවා වගේ එකක්. පොළවේ ගහක් පැලවෙනවා වගේ එකක්. මේකෙන් කියන්නේ මොකද්ද? මේකේ ආත්මයක් නැහැ. ආත්මයක් නැහැ. ආත්මයක් නැහැ කියන්නේ තමා වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් මේ ජීවිතයේ නැහැ. නමුත් අපිට තේරෙන්නේ කොහමද? එහෙම එකක් තියෙනවා වගේ. එහෙම එකක් අවසාන මොහොත දක්වාම හිතෙන්නේ එහෙම එකක් තියෙනවා වගේ. අන්තිමට අපි මෙරිලා යනකම්ම දන්නේ නැහැ. කළුවරේම මෙරිලා ගිහින් කරවලේම උපදිනවා. කොහේ උපදුණාද දන්නේ නැහැ. ඊට පස්සේ උපන්නට පස්සේ ආයෝන පැලුණා. පැලුණාට පස්සේ අපි ආයෙ මොකද කරන්නේ? ගස් හිටෝනවා, වතුර දානවා. ගස් හිටෝනවා. ආන් එහෙම තමයි මේක දිගින් දිගට යන්නේ. මේක නවත්තන්න ඕනේ. නවත්තන්න ඉස්සර වෙලා මේ වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නේ නැතුව නවත්තන්න බෑ. වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න නැතුව සංසාර ගමනක් නවත්තන්න බෑ. සංසාර ගමනකින් නිදහස් වෙන්නත් බෑ. වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව. වෙන්නේ මොකද්ද කියලා ඕනම දෙයකෙම දැන් අපි කියමු පොළවකින් මොකක් හරි වෙලා ඔන්න උල්පතක් මතුවෙනවා. දැන් අපිට මේක නවත්තන්න ඕනේ. එතකොට අපිට තේරෙන්න ඕනේ මේක කොහොමද එන්නේ, කොහෙන්ද එන්නේ කියලා ඒ තැන් වහන්න ඕනේ. එතකොටයි ඒක නවතින්නි. අන්න ඒ වගේ මේ ජීවිතේ මේ ප්‍රශ්නේ හැදි හැදි හැදි හැදි දිගින් දිගට යන්නේ මොකෙන්ද කියලා දකින්න එකට තමයි අන්‍යයන්ට අහු වෙනවා. මේක දිගින් දිගට යන්නේ සක්කාය දිට්ඨියෙන්. මේක හිතුවේ නැති නිසා, අවබෝධ කරපු නැති නිසා, වටහාගත්තු නැති නිසා මෙතන තියෙනවා පංච උපාදානස්කන්ධ නම් වූ දුක් කියලා තීරිච්ච නැති නිසා. ඒ නිසා තමයි දිගින් දිගටම දිගින් දිගටම මේ වගේ ගමනක් යන්ට සිද්ධ වුනේ. ඔන්න දැන් බලන්න, ඔන්න වැස්ස වහිනවා. නමුත් මේ වැස්සෙන් මොකද කරන්නේ? පොළොවට වැටෙන එකට පොළවේ ගස්කොළන් වලට හරි සමීපයි. එතකොට ඒ ගස්කොළන් ප්‍රීතියටපත් වෙන්නේ වැස්ස තිබ්බහමද නැතුවමද? ගස්කොළන් හොඳට දලු දාලා දලු දදා හැදෙනවා ගස්කොළන් වැස්සට. අන්න ඒ වගේ තමයි ජීවිතේ. ජීවිතේ දලු දදා පැලවෙනවා මොකෙන්ද? තෘෂ්ණාවෙන්. හොඳට බලන්න තෘෂ්ණාවේ ස්වභාවය මොකද්ද කියලා. එකක් ඒක අපි එක දෙයකට ආස කළා කියමු. උන් ආස කරපු දේ උන් අපිට නැතුව ගියා. දැන් ආසාවත් ඉවරද? ආසාව හැරිලා වෙන එකකට. ඊට පස්සේ ඒ දේ නැතුව ගියා. ඊට පස්සේ ආසාව ඉවරද? ඒක හැරිලා වෙන එකකට. ඊට පස්සේ ඒක නැතුව ගියා. ඊට පස්සේ ආසාව ඉවරද? ආසාව හැරිලා වෙන දෙයකට. මේ වගේ එක එක පැටි වලින් කාණු හැදිලා වතුර යනවා වගේ ආසාව එක එක විදියට හැරෙනවා, එක එක විදියට පවතිනවා. එහෙම වෙවි අනුබල දෙන්නේ මොකේද? පැවැත්මටමයි. පැවැත්මටමයි දිගින් දිගට ගෙහිල්ලා මොකද වෙන්නේ? කෙලවරක් නැති ගමනකට මේ සංසාරේ සකස් වෙනවා. අද අපි මේ කතාබස් කරමින් ඉන්න දේශනාවේ නම බීජ සූත්‍රය. ඒ බීජ කියන වචනේ තේරුම පැලවෙන දේවල් හැටියට මේ සංසාරෙත් පැලවෙනවා. ඒ නිසා මේ පැලවෙන දේ නවත්ත ගන්න නම් මේ විදිය දෙයක් සිද්ධ වෙනවා කියලා අපිට තේරුම් ගන්න ඕනේ. ඊළඟට තව කරුණක් පැහැදිලි කරලා දෙන්න ඕනේ. පංච උපාදානස්කන්ධය ගැන ඉගෙන ගන්න වෙලාවට බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය තෝරලා දීපු ආකාරයටයි අපි ඉගෙන ගන්න ඕනේ. පටිච්චසමුප්පාදය ගැන ඉගෙන ගන්න වෙලාවට බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදය තෝරලා දීපු ආකාරයටයි අපි ඉගෙන ගන්න ඕනේ. අපි ඒ ඔක්කොම එකපාර කලං කරගන්න ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? අපිට එකක්වත් හරියට තෝරගන්න බැරුව යනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ රහතන් වහන්සේලා සංගායනා කිරීමේදී කොයිතරම් බුද්ධිමත්ව කළා තියෙනවද කියලා සංයුත්ත නිකායේ දෙවෙනි කොටසේ අභිසමයේ සංයුත්තේ දෙවෙනි කොටසේ සම්පූර්ණයෙන්ම තියෙන පටිච්ච සමුප්පාදය ගැන. මේ තුන්වෙනි එක ඛණ්ඩ සංයුත්තේ සම්පූර්ණයෙන්ම තියෙන පංච උපාදානස්කන්ධය ගැන. හතරවෙනි එක සලායතන සංවිත්‍ති සම්පූර්ණයෙන්ම තියෙන ආයතන හය ගැන. එතකොට ඒ වෙන්වෙන් වශයෙන් රහතන් වහන්සේලා හරි ගස්සලා තියෙන්නේ. ඇයි එහෙම කළා තියෙන්නේ? අවබෝධ කරන්න ඕනේ මේකයි, මේ විදියටයි කියලා පෙන්වන්නද. දැන් මේව කලවම් කරගත්තොත් මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධයේ තියෙන සංස්කාර, අවිජ්ජාපත්‍ය කියන සංස්කාරත් එක්ක එකතු කරගත්තොත් මොකද වෙන්නේ? ඔන්න අවුලක් හට ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ගන්නවා පංච පාදානස්කන්ධ සංස්කාර කිවි මොනවද? චේතනාව. චේතනාවෙන් හැදෙන්නේ කර්මය. ඒ තමයි පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර. ඒව හැදෙන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්. ස්පර්ශය නිසා සංකාර ඇති වෙන්නේ. අවිජ්ජාපත්‍ය සංකාර කියන එක සංකාර කිවි ආස්වාස ප්‍රස්වාස විතක්ක විචාර සංඥා වේදනා. මේව වෙන්වසින් ඉගෙන ගන්න ඕනේ ශ්‍රාවකයා. එකපාරට කලවම් කරගන්නේ. එතකොට පටිච්චසමුප්පාදයේ තුල කර්මය ගැන කතා කරන සංස්කාර කොතනටද සම්බන්ධ වෙන්නේ? භවය කියන තැනට. භවය කියන තැනට තමයි පටිච්ච සමුප්පාදයේ තුල කර්මයේ සම්බන්ධ වෙන්නේ. භවය කියලා කියන්නේ කර්මයටමයි. විපාක විඳින්න තැනක් හැදෙනවා කර්මයෙන්. ඒක තමයි භවය. ඊළඟට මොකද ඉන්නේ? කර්මානුරූපව හැදෙන පොළව. කර්මානුරූප පොළව හැදුනට පස්සේ වතුර අතින් දාගනවා. දැසි පැලේනවා. දැන් මොන අපිට හැදිලා තියෙනවා කර්මානුරූප පොළවක් හැදිලා. කර්මානුරූප පොළවක් හැදිලා දැන් පැල තියෙනවා. අතින් දා ඉන්නේ මොනවද දැන් අපි? වතුර. වතුර අතින් දා ඉන්නකම් පැල වෙනවා. දැන් මේක නවත්ත ගන්න ඕනේ. දැන් නවත්ත ගන්න තීරින්නේ නැහැ. වතුර දාන්න නැතුව ඉන්නේ කොහොමද කියලා? කොහොමද අපි ඒක කරන්නේ? අන්‍ය සිහියෙන් නුවණින් උපාදානස්කන්ධ පහ නුවණින් විමසන්න පටන් ගන්නවා. දැන් අපි දන්නවා පංච උපාදානස්කන්ධ. දැන් සිංහලෙන් කියොත් මොනවද ස්කන්ධ කියන්නේ? ගොඩවල්ද? නෑ, බුදුරජාණන් වහන්සේ ගොඩවල් කියලා ස්කන්ධ වලට පෙන්නලා නෑ. ඔව්, දවසක් භික්ෂුන් වහන්සේ නමක් කියවෝ ස්වාමීනි ස්කන්ධ කියනවා. ඇයි මේ ස්කන්ධ කියන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මෙන්න මේක රූපස්කන්ධය. යම් කිසි සතර මහ ධාතුන්ගෙන් හටගත්තු දෙයක් අතීතේ හෝ අනාගතේ හෝ වර්තමානයේ හෝ තමායයි සලකන හෝ තමාගෙන් බාහිර හෝ ගොරෝසු හෝ සියුම් හෝ හීන හෝ ප්‍රණීත හෝ දුර හෝ ළඟ හෝ සතර මහා ධාතුන්ගෙන් හටගත් යම් රූපයක් ඇද්ද අන්න ඒක රූපස්කන්ධය. රූපය ගැන නම් අපිට එහෙම කියන එකට නිකන් ගොඩවල් ගහන්න උනත් පුළුවන්. සතර මහා ධාතුන්ගෙන් හටගත් දේවල් නිසා වේදනාව ගැන කොහොමද ගොඩක් ගහන්නේ? ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් ඇති වෙන විඳීම ගැන. විඳීමට බුදුරජාණන් වහන්සේ උපමා කරලා තිබෙන්නේ දිය බුබුල. ඔන්න දැන් වතුර වැටෙනවා. වතුර වැටෙන එකට ඒ වතුර බින්දු තවත් වතුරක් ගොඩට වැටෙනකට වතුර මත බුබුල හට ගන්නවා. ඊළඟ වතුර බින්දු වැටෙන එකට අර බුබුල බින්දෙනවා. ඒක වතුර බුබුලේ ස්වභාවය මොකද්ද? ගොඩක් වෙලා තිබෙන්නේ නැහැ. වෙනස් වෙවි යනවා. ඔන්න උන්වහන්සේ උපමා කළා දිය බුබුලකට. ඊළඟට වේදනාව උපමා කළා තියෙන හුළඟට. ඔන්න හුළං එනවා හිටප ගමන් දකුණු පැත්තේ. ඊටවසේ ඔන්න හුළං එනවා. දැන් හැමදේම දකුණේම හුළං මොනවාද? නෑ. මොන්නේ ඊළඟ පාර උතුරෙන් හුළං එනවා. ඊට පස්සේ නැගෙනහිරින් එනවා. මේ හුළඟ වගේ. ඒ වගේ තමයි වේදනා. ඇහෙන් දකින්නකට රූපයක් විඳින විඳීම වෙන එකක්. කනින් අහනකට ශබ්දයක් ඒ විඳිනේ වෙන එකක්. නාසිරි දැනෙන ගඳ සුවඳ දැනෙනකට ඒ විඳිනේ වෙන එකක්. දිවට රස දැනෙනකට ඒ විඳිනේ වෙන එකක්. කයට පහස දැනෙනකට ඒ විඳිනේ වෙන එකක්. හිතින් මේවගෙන හිතේ තින්නකට ඇති වෙන විඳිනේ වෙන එකක්. මේ වේදනාව ගොඩවල් ගන්න බෑ. විඳීම ගැන ස්කන්ධ හැටියට බුදුරජාණන් වහන්සේ තෝරලා තියෙන්නේ යම් කිසි අතීත හෝ අනාගත හෝ වර්තමාන හෝ තමායයි සලකන තමාගින් බාහිර හෝ ගොරෝසු හෝ සියුම් හෝ හීන හෝ ප්‍රණීත හෝ දුර හෝ ළඟ හෝ යම් විඳින යමක් ඇද්ද අන්න ඒක ස්කන්ධ. වේදනා ස්කන්ධේ. සංඥා ස්කන්ධේ උන්වහන්සේ සංඥා මොකේද උපමා කළේ? මිරිඟුවකට. ඔබ දැකලා ඇති මිරිඟුව. කොච්චර දුරට මිරිඟුව රවටන සුළුයිද කියන්නේ? දැන් වතුරේ කවුරු හරි හිටාම එයාගේ හෙවණෙල්ල මිරිඟුවල වතුරේ පේනවනේ. ඒ වගේ මිරිඟුව තුල කවුරු හිටගත්තාම එයාගේ හෙවණෙල්ල මිරිඟුවේ පේනවා. ඒ තරම්ම මිරිඟුව ඇත්ත වගේ. එතකොට සංඥාව ඒ වගේ කියනවා. ඒ කියන අඳුනගන්නදී ඇයි බලුව බලුවට පේන්නේ ඇත්ත වගේ. ඊළඟට උන්වහන්සේ සංඥාව ස්කන්ධයක් කිව්වා. ඒ කිව්වේ අතීත අනාගත වර්තමාන. අතීත කියන්නේ අතීතයේ බුදුරජාණන් වහන්සේ අතීත කියන වචෙන් තෝරලා තියෙනවා. අතීතං නිරුද්ධං විපරිණතං. යම්කිසි දෙයක් නිරුද්ධ වෙලා වෙනස් වෙලා ගියාම ඒකට කියනවා අතීත. අනාගතයේ උන්වහන්සේ තෝරලා තියෙනවා. කොහොමද? ජාතං අපාත අජාතං අපාත භූතං. අජාතං කියන්නේ හට නොගත් නොයිපදුණු. අපාත භූතං පහළ නොවුණු අනාගතේ. ඊළඟට වර්තමානයේ උන්වහන්සේ කියන්නේ ජාතං පාත භූතං හටගත් ඇති වුණ පහළ වුණ. එහෙමනම් නිරුද්ධ වෙලා ගිය අනාගතේ තාම හටගත්තේ නැති දැන් හටගෙන තිබෙන තමායයි සලකන තමාගෙන් බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ යම් හඳුනා ගැනීමක් ඇද්ද ඒක සංඥා ස්කන්ධය. සංකාරගෙන උන්වහන්සේ මොකද්ද මේ පංච උපාදානස්කන්ධේ සංස්කාරගෙන උන්වහන්සේ වදාළේ මේක වදාළේ කෙහෙල් කඳක් වගේ කියලා. ඔන්න අරටුවක් හොයන මිනිස්සෙක් මොකද කරන්නේ? අරටුවක් හොයන්න හොඳ කැපෙන පීයක් අරගෙන පොරවක් අරගෙන යනවා වනාන්තරයකට. ඒ ගියේ යන්නේ කෙහෙල් වනයකට. ඉතින් හොඳ මහත දෙහෙත කෙහෙල් ගස් තියෙනවා. මේ කෙහෙල් ගස් කපනවා. කපලා අරටුව වෙනවා. පතුරු ගලව ගලව අරටුව වෙනවා. අරටුව හම්බිනවද? ආන් ඒ වගේ කියනවා. මේ කර්ම රැස් කර කර විඳුණ එක. කර්ම රැස් කර කර විඳුණ එක ඒක කාලෙකදී දෙවියෙක්. ඒක කාලෙකදී මිනිස්සෙක්. ඒක කාලෙකදී රජෙක්. ඒක කාලෙකදී හිඟන්නේ. ඒක කාලෙකදී පිස්සෙක්. ඒක කාලෙකදී මහා ප්‍රඥාවන්තයෙක්. අන්නේම හැදෙන්නේ. දැන් අපි මේ ජීවිතේ ගමු. දැන් මේ ජීවිතේ අපි රැස් කරපු දේවල් අපි මහා ඉහලින් හිතාගෙන මහා ලෝකෝට අපිට මොකක්ද කියන්නේ? මහා ලෝකෝට කරන්න පුළුවන්. මහා ලෝකෝට කරන්න පුළුවන් ඇඳුමක් අඳින එක. සින්දුවක් අහන එක. උයාගෙන මොන හරි කරන එක. ඔච්චරයි නේද මහා ලෝකෝට අපිට කරන්න තියෙන්නේ? ඔයිට වඩා දෙයක් මහා ලොකුවට කරන්න පුළුවන්ද? බලන්න ලොකු මගුල් ගයක් අරගෙන ඔච්චරම තියෙන්නේ. ඇඳුම් ටිකක් අඳගෙන ඉන්නවා. සින්දු ටිකක් අරන් උනර හදාගෙන කනවා. ඉවරයි ඊට පස්සේ ඒක. කේල් ගහක් පතුරු ගැව්වා වගේ. කොච්චර කළත් ඔච්චරයි ඒකේ තියෙන්නේ. වෙන මොකවත්ම නැහැ ඒකේ. මහා ලොකුවට කරත් අන්තිමට වෙනුම් පස්සේ මොකුත් නැහැ. අන්තිමට කිසි දෙයක් නැහැ. අන්තිමට එහෙම වෙලා වෙලා ඔක්කෝ මාත ඇරලා හොඳටම කෙඩෙත් වෙලා ගිහින් කිම්බත් වෙලා ගිහින් වයසට ගියාට පස්සේ අර මොකවත් වටේ හිටපු අයක් නැහැ. මැරිලා ගිහිල්ලා. තමන් එක්ක සම වයසේ හිටපු අයත් නැහැ. ඒගොල්ලොත් මැරිලා ගිහිල්ලා. තමන් ගමන් කරපු පාරවලුත් නැහැ. ඒවත් වෙනස් වෙලා ගිහින්. තමන් ගමන් කරපු වාහනක් නැහැ. ඒවත් දිරලා ගිහින්. තමන්ගේ ගෙවල් දරවල් ඒවා ධර්මවල විකුණගෙන තමන්ට මුකුත් නැහැ. අන්න අන්තිමට බලනකට මොකද්ද වෙලා තියෙන්නේ? කෙහෙල් ගහක් පතුරු ගහලා ආයමත් පොරව අරගෙන ලෑස්ති ඊළඟ කෙහෙල් වනයේට යන්න. ආන්න එහෙම තමයි මේ සංඛාර වල ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්නා දුන්නේ. අය අපි හිතන හැමතිස්සෙම මේ ගහේ නැහැ. ඊළඟ ගහේ ඇති. මේ ගහේ නැහැ ඊළඟ ගහේ ඇති. එහෙම තමයි මෙච්චර කල් අපි ආවිදිකින් දිගට. දැන් තියුණු ප්‍රඥාවක් තියෙන්න ඕනේ. පුංචි එකක් නෙවෙයි. තියුණු ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඒක තේරුම් ගන්න. ඒ තියුණු ප්‍රඥාව නැත්තම් තේරුම් ගන්න බෑ. අන්‍යයා තමයි මේ සංස්කාර ස්කන්ධය තේරුම් ගන්න. මොකද සංස්කාර ස්කන්ධය අතීතේ නිරුද්ධ වෙලා ගිය තවම හට නොගත්තු අනාගතේ හටගෙන තිබෙන වර්තමානයේ තමායයි සලකන තමාගෙන් බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ යමක් ඇද්ද ඒ සියල්ලම සංඛාරස්කන්ධයයි. මට ඔහොම කිව්ව මතක් වුණේ දැන් ඊයේ භාවනා වැඩසටහන තිබුණේ බණ්ඩාරවිල. ඉතින් එදා කලින් රාත්‍රී දැන් අපි කතා කරන ගෙවල් ගාම ළමයි වගේක් ලুকু සංගීතයක් කට්ටිය එකතු වෙලා සින්දු කියනවා. නිකන් ඔය කට්ටිය එකතු වෙලා ඔය ළමයි එකතු වෙලා සින්දු කියන්නේ. දැන් අපි කන ගාම වගේ ඇහෙනවා. මාත් එක්ක කතා කරපු මහත්තයෙකු ආපෝ හාවදිනේ බලන්න මේ හරි කරදරේ නෙකෝ නෑ නෑ ඔක ඔයගොල්ලෝ එපා වෙලා නවත්තන තව ටිකකින් කිව්වා. ඒ මොකද දැන් ඔයගොල්ලෝ ඔහම ඉඳලා දැන් ඔයගොල්ලන්ට ඔක හෙම්බත් වෙනවා. ඊට පස්සේ ඒ අයම අපි මේ ධර්ම කතාව කතා කරලා ඉවර වෙනකන් නිස්සද්දයි. ඒ මොකද ඒක පටන් ගත්ත එක ඉවර වුණා. කිහෙල් ගහ පතුරු ගහ මොකුත් නැහැ නැවතුණා. එහෙම තමයි මේ ඔක්කොම ඉවර වෙන දේවල්. ඉවර වෙන්නේ නැති දේවල් නේ සකස් වෙච්ච දේවල් තියෙන ලෝකේ. නමුත් අපිට ඉවර වෙන්නේ නැහැ වගේ පේන්නේ මොකද? එක්කෙනෙක් යනකට දෙන්නෙක් ඉනවා. එක්කෙනෙක් නටලා ගිහින් ඒ පැත්තට ගියාට පස්සේ තව එකෙක් ඉන්නේ කියලා නටනවා. එක්කෙනෙක් අඳුමක් කනවිල් ගිහින් මෙහෙ පාස් වෙලා හිටි ඊළඟ එක්කෙනා නේ අඳුමක් අඳගෙන. එක්කෙනෙක් කෑම කාලා ඉවර වුණාට පස්සේ පිගාන හොදගෙන තව එක්කෙනෙක් කෑම එකක් තියලා. මේ එතකොට අපිට පේන්නේ මොකද්ද? නিত্য දෙයක් වගේ හැමදේම තියෙන එකක් වගේ පේනවා. අනේ පේන පෙනිල්ලට තමයි අපි අහු වෙන්නේ. ඒකට තමයි අහු වෙන්නේ. අවුනාට පස්සේ අපිට එතනින් එහාට හිතන්න බෑ. සම්පූර්ණයෙන් කිර වෙනවා. මුකුත් නැහැ. මට හම්බුණා වයසක අම්මා කෙනෙක්. ඒ අම්මා ඒ දරුවෝ එංගලන්තේ ඒ වයසක අම්මා ඒ දරුවෝ තාත්තා මැරෙන්න ඉස්සෙල්ලා කිව්වා අම්මව එක්කගෙන යන්න තැන්. මොනවද? බුද්ධගයා එකක්. අනිත් ටික තමයි පැරිස්, නිව්යෝක්, ටෝකියෝ. අම්මට එක්කන් ගිහලා පෙන්වන්න කිව්වා. තාත්තා. දැන් පුතා මොකද කළේ? තාත්තගේ යුතුයකම ඉෂ්ට කරන්න පැරිස්, නිව්යෝක්, ටෝකියෝ එක්කන් ගියා. දැන් අම්මා හරිද? අන්න ඒකේ තේරුම මොකද? ධර්මේ නැහැ කියන්න ඕනේ ඒකද? මේ පුළුවන් නම් මැරෙන්න ඉස්සර වෙලා චතුරාර්ය සත්‍ය අල්ලගනි. ඒ පණිවිඩේ කියන්න කෙනෙක් නැහැ. එහෙම එකක් තියෙනවද කියලා දන්නේ නැහැ. හිතාගෙන ඉන්නේ දාන ටිකක් දුන්නාම ඔක්කොම හරි කියලා. නමුත් Tamange ගැටලුව සම්පූර්ණයෙන්ම ඊට වෙනස් එකක්. මේක ඇතුළේ තමයි හැදෙන්නේ. අන්න ඒකයි කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේම අල්ලන්න ඕනේ හරියට තේරුම් ගන්න. නැත්තම් තේරෙන්නේ නැහැ. නැත්තම් තේරෙන්නේ නැහැ. අපිට මේක හිස් කියලා තේරෙන්නේ නැහැ. අර්ථයක් තියෙන මහා සාර බාර දේවල් හැටියට පේන්නේ. ඒක එහෙම පේන්නේ නැහැ. ඇත්ත දකින්ද චිත්ත ශක්තිය දිනු කරගත්තාම. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වන විඥානස්කන්ධ විඥානේ උන්වහන්සේ පෙන්වන්නේ මොකක් වගේද? විද්‍යාකාරී කුගේ වැඩක් වගේ. මේ පින්තුන් දැකලා ඇති මැජික්. මැජික් කාර්යෝ හාන්දි වල ඉඳගෙන විවිධ මැජික් පෙන්වන මොකේදද? ඒ මැජික් බලන අයව විස්මයට පත් කරවලා රවට්ටන තියාගන්න. ඒකට තමයි පෙන්වන්නේ. අන්නේ වගේ වැඩක් කියන මේ විඥානී ක්‍රියාකාරීත්වය. ඉතින් මේ හැම ගැටේකින්ම ගැලවි ගැලවි යන්න ඕනේ. භාවනා කරන්න ගියත් මේ විඥානෙ නෙමෙයි මායාකාරය ඉස්සරහට එනවා. එවිල විද්‍යාවල් දානවා. ඒතර සමන්ට තේරෙන්නේ මේක මනසින් මැවෙන විද්‍යාවක් කියලා. ඒවට ලකුණු දෙන්න ගියොත් සුනේසු. ඊට සම්පූර්ණ මේ විද්‍යාවට අහු වෙලා එයා සම්පූර්ණ එක ඉර වෙලා යනවා. එයාට ඒකින් ගැලවෙන්න බෑ. මේ වගේ තමයි මේ මායාවේ ස්වභාවයයි. එතකොට විඥානි මායාකාරී ඉන්නේ කොහේද? මායාකාරී ඉන්නේ ඇහි. ඇහෙන විඥානි හටගන්න. මායාකාරී ඉන්නේ කනේ. දොරටු හයේම විඥාකාරයක නවත්තලා අපි ඇත්ත බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ විඥාකාරය ඇත්ත හදලා දෙයිද? නෑ, හැමදේම හදලා දෙන්නේ බොරුව. ඒක තමයි හැමදේම අපට සිද්ධ වුනේ. අන්නේ විනිවිද දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ මායකාරයෙකුගේ විද්‍යා බලන එක්කෙනෙක් ඊට පස්සේ කල්පනා කරනවා මේම හරියන්නේ නැහැ, මම අල්ල ගන්න ඕනේ මේක. මේ විද්‍යා පෙන්වන්න හැටි මං අල්ල ගන්න ඕනේ කියලා ඉස්සල්ලාම කරන විද්‍යාකාරයත් එක්ක යාළු වෙනවා. ඇයි හොඳ එකම් පවත්ගෙන හිතවත් වෙලා ටිකින් ටික යාළු වෙලා අරක කරන්නේ කොහොමද? මේක කරන්නේ කොහොමද කියලා ටික ටික එයාගෙන් අහ ගන්නවා. ආගෙන මොකද කරන්නේ ටික ටික ටික ඒක විද්‍යාකාරයාගේ විද්‍යා ටික ඉගෙන ගන්නවා. ඊට පස්සේ ආයමත් දවසක පේනවා මෙයාට හන්දියෙන් යනකොට සෙනඟ වට කරගෙන විද්‍යාකාරයා විද්‍යා පෙන්නනවා. දැන් මෙයා පුදුමයටපත් වෙන්නේ ඇයි ඒ? එයා දන්න මේ විද්‍යාව මෙන්න මේ විදිහට කළේ. මේ විද්‍යාව කළේ මේ විදිහටයි. මේ විද්‍යාව කළේ මේ විදිහට. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාළ විඥානේ අවබෝධ කරන්න ඕනේ. එතකොටයි මේ විඥානේ විද්‍යාවල් ටික අල්ල ගන්න පුළුවන් වෙන්නේ. මේක මේ විදිහට හැදෙන්නේ, මෙහිමයි පවතින්නේ, මේ විදිහට නැති වෙන්නේ කියලා. අන්න ඒ කෙනා තමයි ප්‍රඥාව දියුණු කරගන්න කෙනා. අන්න ඒ කෙනාට පුළුවන්කම තියෙනවා මේ පංච උපාදානස්කන්ධයේ දුක්ඛක් හැටියට දකින්න. වෙන කෙනෙකුට කරන්න බෑ ඒක. වෙන කෙනෙක් දන්නේවත් නැහැ. දැන් අපේ ජීවිතයේ තුල සතර මා ධාතුන් හටගත්තු ක්‍රියාකාරීත්වයකට සම්පූර්ණයෙන්ම අපි අහු වෙලා ඉන්නවා කියලා අපි දන්නේ. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගත්තු විඳීමකට අපි අහු වෙලා ඉන්නවා කියලා අපි දන්නේ. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගත්තු සංඥාවකට අපි අහු වෙලා ඉන්නවා කියලා අපි දන්නේ. අපි කර්මයකට අහු වෙලා ඉන්නවා කියලා අපි අහලා තියෙනවා. එහෙමනේ වෙන්නේ. නමුත් අපි හිතාගෙන ඉන්න කර්ම බෝධි පූජාව කරලා නැති කරන්න පුළුවන් ඒවා. ඒයි කර්ම හැදෙන කාලෙට හරක් පැටි එක්ක දහස් කරාම පොල් පැලයක් බාර වුණාම අඟල් දෙකේ අර තහඩු වලින් හදපු රූපෙට රූපයක් දීපු ගමන් කර්මය ඉවරයි. එහෙමනේ අපි හිතන් හිටියේ කර්මය. නමුත් මේ කර්මය ඊට වෙනස් එකක්. මේ කර්මය හැදෙන්නේ කොහේද? චේතනාවේ. චේතනාව තියෙන කර්ම. එතකොට කර්ම හැදෙන්නේ නැති මොහොතක්වත් නැද්ද? කර්ම හැදෙන්නේ නැති මොහොතක් තිබ්බනම් පුතඥයා පිරිනිවන් පානවා. ඒ මොකද? කර්ම හැදෙන්නේ නැති මොහොත බලන මරණම ඉවරද? පුතඥයා පිරිනිවන් පානවා. කර්මය හැදෙන්නේ නැති මොහොතක් නැහැ. අවිද්‍යාව නැති මොහොතක් නැහැ. එක ක්ෂණයක් නැහැ. ක්ෂණ මාත්‍රයක් නැහැ. තිබ්බනම් ඒ වෙලාව බලන මරණේ ගැදින් පත් ගාලා. ඉවරයි. නැහැ. දැනුවත් හෝ නොදැනුවත් හෝ පවතින්නේ පංච උපාදානස්කන්ධය. දැනුවත් හෝ නොදැනුවත් සකස් වෙන්නේ පටිච්ච සමුප්පාදය යන්න තියෙන්නේ ජරා මරණ ලෝකේ. ඒ නිසා යම් කිසි කෙනෙක් මනාකොට සිහි නෝන දිනු කරනවා නම් මනාකොට තමන්ගේ ක්‍රියාකාරීත්වය තමන්ගේ ජීවිතය තුළ සිදුවෙන සිදුවීම නෝනින් නිමසලා දකින්න පුළුවන් නම් අන්න එයා හරියට බිත්තරය ඇතුලේ සතෙක් මෝරනවා වගේ. බිත්තරය ඇතුලේ සතෙක් මෝරනවා වගේ සතා මෝරන්න මෝරන්න බිත්තරේ පහුරු ගහනවා. කට්ට අන්තිමට මොකද වෙන්නේ යාට? කට්ට බිඳගෙන එළියට එනවා වගේ. මෙයාට පුළුවන් මේක පහුරු ගන්න පටන් ගන්න. අවිද්‍යාව නැමැති කට්ට මොකෙන්ද පහුරු ගන්නේ? සමතයෙන්, විදර්ශනාවෙන්, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්, නෝනින් ප්‍රඥාවෙන් පවුරු ගන්න පටන් ගන්නවා. අවිද්‍යාව නැමැති කට්ට අන්නේම පවුරු ගන්න පටන් ගන්නෙ නිකන් නෙමෙයි. යට හයිය ටික ටික හැදෙනවා. චූටි පැටියට එක පාට බෑ. නමුත් මේ පැටිය ටික ටික ඒ කටුව ඇතුළෙම හයිව හයිය තියෙන කෙනෙක් වුණොත් ඊට පස්සේ පුළුවන් කටුව හිල් කරන්න. අන්න නිදහස් වෙලා යන එක නා. ආන් ඒ විදිහට මේ පංච උපාදානස්කන්ධී ස්වરૂපය හරියට තේරුම් අරගෙන පංච උපාදානස්කන්ධේ පවතින්නේ මේ විදිහටයි කියලා තේරුම් ගන්නට අපි අපේ ප්‍රඥාව භාවිතා කරන්න ඕනේ. ප්‍රඥාව යොදවන්න ඕනේ. ප්‍රඥාව හසුරවන්න ඕනේ. අන්න එතකොට තමයි මේ ප්‍රඥාව තුලින් ජීවිතාභෝධය ටික ටික ඇති වෙන්නේ. මේක ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. ඉබේ බලාගෙන හිටියොත් එක දෙයක් සිද්ධ වෙයි. කයත් නොදෙනී යන්න හරි ගස්සත හැකියි. හිතත් නොදෙනී යන්න හරි ගස්සත හැකියි. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන අසඤ්ඤ කියලා සංඥාවක් ගන්නෙ නැති ජීවිත තියෙනවා. සංඥාවක් ගන්නෙ නැහැ. සමාධිය දිනුකල්ල එයා කල්පනා කරනවා මේ ගැටලුව තියෙන්නේ හිතේ. හිතයි කයයි තියෙන එකයි ප්‍රශ්නේ. අන්න එයා ප්‍රශ්නේ පැටලව ගත්තා. ප්‍රශ්නේ හිතයි කයයි තියෙන එක නෙමෙයි. මොකද්ද ප්‍රශ්නේ? හිතයි කයයි දිහා අවිද්‍යාවෙන් බලලා තෘෂ්ණාව ඇතිවීම ප්‍රශ්නේ. ප්‍රශ්නේ පැටලව ගන්නවා එයා. එහෙම නැත්නම් පටලවා ගන්නවා පංච උපාදාන ස්කන්ධයේ තියෙන එකයි ප්‍රශ්නේ කියලා. පංච උපාදාන ස්කන්ධයේ තියෙන එක නෙමෙයි ප්‍රශ්නේ, පංච උපාදාන ස්කන්ධය යලි යලි පැවත්මක් පිණිස සකස් වෙන එකයි ප්‍රශ්නේ. අන්නේ විදිහට ප්‍රශ්නේ නිරවුල් කරගන්න ඕනේ. නිරවුල් කරගත්තේ නැත්නම් බෑ. ඔන්න ඉතින් සිත එකය ප්‍රශ්නේ කරගත්තු එක නා භාවනා කරන ඔන්න කය නොදෙන ගියා. හිතන මේ හිත මේ කිහිල් මලත් එපා. ඉරසුන හිතත් නොදෙන ගියා. දැන් සතුටුයි යාට. බැලුවට පස්සේ මොකද වෙලා තියෙන්නේ? හිත නොදෙනීම තුල, කය නොදෙනීම තුල තෘෂ්ණාව වඩලා. අන්තිමට ගින් උපදිනවා හිතක් දන්නේ නැති, කයක් දන්නේ නැති ලෝකෙක. ඒක සීමා සහිතයි. මොකද ඒ කර්මය කියන එක සීමා සහිත එකක්. ඒ කර්මයේ සීමා සහිත කාලයක් තිබිලා ඊට පස්සේ ඒක නැති වෙලා යනවා. ඒකෝට ඒ ලෝකේ ආ කාලයක් තිබුණ එක. ඊරොස් ඉවර වෙච්ච ගමන් එයාට ආයෙමත් දැනෙන්න ගන්නවා ආයි කොයි හරි ඉපදිලා. ආන් එහෙම තමයි මේ සංසාරේ දිගින් දිගට යන්නේ හරියටම ඇත්ත අල්ලගන්න බැරුව. ඉතින් ඒ නිසා නුවණ තියෙන කෙනා දන්නවා පංච උපාදාන ස්කන්ධේ දුක. පංච උපාදාන ස්කන්ධි හදන්න තව හේතුවක් තියෙනවා. මොකක්ද? තෘෂ්ණාව. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ හරි ලස්සන තෝරපු තාලේ පොළව කියලා කිව්වා මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර හතර පොළව. පැලය කියලා කිව්වා විඥානය. ඒතර ඒ දෙකදම දාන්නත් පුළුවන් ඕන නොදාන්නත් පුළුවන්. මොකද්ද? වාතුර, තෘෂ්ණාව. බලන්න මේක ලස්සට වෙන් කරේ වැටීට. රූප, වේදනා, සංඥා, සංකාර සංකාර වලට වතුර කියලා දැම්මේ නැහැ. තෘෂ්ණාවට දැම්මේ වතුර කියලා. ඒ උපමාවක්වත් උන්වහන්සේ කියහා මෙහා වෙන්නේ නැහැ. උපමාවක්වත් අවුලක් නෑ. ඕක මේ විදිහට නෙමෙයි කියන්න තිබුණේ, මේ විදිහටයි කියලා අපිට සකස් කරන්න දෙයක් නෑ. අන්න ඒකයි උන්වහන්සේගේ සම්බුද්ධත්වයේ කියන්නේ. ඒ නිසා ඒ උපමාව හරියට තේරුම් ගත්තොත් ධර්මය හරියට තේරුම් ගන්න පුළුවන්. නමුත් ඒකට හරි නුවණක් තියෙන්න ඕනේ. නුවණ නැත්තම් කරන්න බෑ මේ වගේ. දැන් බුදුරජාණන් වහන්සේ උපමා කළා ධර්මය අවබෝධ කරගන්න බැරි එක්කිනා කවුරු වගේද? හැන්දක් වගේ කිව්වා. හැන්දට තේරෙන්නේ හොද්දක රස. ධර්මය අවබෝධ කරගන්න පුළුවන් එක්කිනා කවුරු වගේද? දිවක් වගේ. මම ඔක පොතක ලිව්වා. ධර්මය අවබෝධ කරගන්න පුළුවන් එක්කිනා දිවක් වගේ කියලා. මේකට මේ බලපු එක්කෙනෙක් කම තුන්නේ නැහැ. මෙන්න මට දිව ගැන ලියුමක් කියවනවා. ලකු ලියුමක් කියවන දිව ගැන විස්තර කරලා. උපමාවක් කිව්වට පස්සේ ඒ උපමාවෙන් කියපු දේ මොකද්ද කියලා තේරුම් ගන්න නැතු යන්න කියන්නේ වෙන පැත්තක උතුරට යන්න කියන්නේ යන්නේ දකුණට. ආන්න පටලෝ ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ පටලන එකක් නෙමෙයි. මේක අපි තේරුම් ගන්න ඕන එකක්. දැන් බලන්න උන්වහන්සේ බීජ ගැන තා පින්තුනි අපි නිම විදියට තේරුම් ගන්න ඕනේ. මොකද්ද අපිට අවබෝධ වෙච්ච නැති නිසා මේ ජීවිතේ මෙච්චර කල් අපි යන්නේ? යම් දවසක මේ ජීවිතය අවබෝධ කරනවාද අපි තේරුම් ගන්නවා. මේ ජීවිතය අවබෝධ කරගන්න වයසක් ඕනේද? ගොඩක් නෑ. මං අඳුරන දරුවෙක් ඉන්නවා, යාට වයස 7යි. චූටි දුවක්. මගේ පොත් ඔක්කොම කියවනවා. වයස 7යි දුවට. දුව කියනවා අපටත් තේරෙනවන්නේ මේවා. අපටත් තේරෙනවන්නේ මේවා කිය කී අර වයස 7 ළමයා කියනවා මේ පොත් ඔක්කොම. අන්න එතකොට බලන්න අපිට පැහැදිලිව පේනවා පුද්ගලයෙකුගේ වයස දිහා බලලා, පුද්ගලයෙකුගේ රූප දිහා බලලා, තරාතිරම දිහා බලලා එයාගේ ඥාණය මනින්න බෑ. ඒක තියෙන තනිකරම එයාගේ එයා තුළ. ඒක ලෝක කාටවත් පේන එකක් නෙවෙයි. ඒ නිසා තමන් විසින් තමන්ගේ දියුණුව තමන් විසින් හරිගස්ස ගන්න ඕනේ. තමන් විසින් තමන්ගේ ඥාණය ලබා ගන්න ඕනේ. තමන් දියුණු කර ගන්න ඕනේ. දැන් බලන්න මේ අපට පුළුවන් වුණොත් මේ ජීවිතේදී පුළුවන් විය යුතුයි. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැන් අපි අහනවා, අපි පුරුදු කරනවා, අපි කල්පනා කරනවා, අපි හිතනවා, අපි නුවණ මෙහෙවනවා, අපි සාකච්ඡා කරනවා. හැබැයි අපිට තියෙන්න ඕනේ ඒක සැක නැතුව. දැන් මෙන්න මෙතන ප්‍රශ්න ගොඩාක් තියෙනවා. මේ අපි දැන් විවේක කාලයේ ප්‍රශ්න කතා කරනවානේ. ඒ ප්‍රශ්න වල වැඩිපුර තියෙන්නේ විචිකිච්ඡාව. සැක රහිත වීම පිණිසයි අපි යන්නේ. නමුත් සකසාගත පුද්ගලයා ප්‍රශ්න විචිකිච්ඡාව තියෙන පුද්ගලයා ප්‍රශ්නයක් හදුවා කියමු. ඔන්න දැන් යාට ප්‍රශ්නේ උත්තරයක් දෙනවා අපි. මොකද වෙන්නේ යා? නෑ, ඒ උත්තරය අරගෙන ඒකෙන් තව ප්‍රශ්නයක් හදනවා යා. ඊටසේ ඒකට අපි උත්තරයක් දෙනවා. දුන්නාම ඒ උත්තරින් තව ප්‍රශ්නයක් හදනවා. ඒ මොකද හේතුව? සැකේ නිසා යා පිළිතුරු වලින් සෑහීමකටපත් වෙන්නේ නෑ. සෑහීමකටපත් වෙන්න නම් ශ්‍රද්ධාව ඕනේ. ශ්‍රද්ධාව ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳ තමන්ට යම්කිසි වැටහීමක් තියෙන්න ඕනේ. අන්න එයා ප්‍රශ්නේ අහලා අවබෝධ කරගෙන ඉතින් නවතිනවා. නවතිලා එයාගේ ප්‍රශ්නේ ඉවරයි. දැන් යාට තියෙන්නේ අවබෝධ කරගන්න දියක්. අන්න ඒක නැත මේ ධර්මය අල්ලගන්න. එතකොට බලන්න අමාරු නැද්ද? ඇයි අරක කොහොමද මේක කොහොමද කියකේ ප්‍රශ්න අහන එක නෙමෙයි මේක තියෙන්නේ. මේක තියෙන අහනදී අවබෝධ කරගන්න එක. අපිට කොහොම හරි වමනා කරන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්නයි ඕන කරන්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ මේ සාමාන්‍යයෙන් වාද විවාද කරන්න ධර්මයේ අල්ලනවා කියන එක උන්වහන්සේ උපමා කළේ මොකේදද? භයානක සර්පේකුගේ නැට්ටින් අල්ලනවා වගේ කියලා. ඒක මොකද හේතුව? ඊර්වසී ධර්මයේ මූලික කාර්ය සිද්ධ වෙන්නේ නැහැ. ඒ ධර්මයෙන් කළා දෙන්නේ මොකද්ද? අවබෝධ කළ යුතු දුක අවබෝධ කිරීම. ප්‍රහාණ කළ යුතු හේතුව ප්‍රහාණය කිරීම. සාක්ෂාත් කළ යුතු නිරෝධේ සාක්ෂාත් කිරීම. වැඩි යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගේ ඕක තමයි ධර්මයෙන් කළා දෙන්නේ. අන්න ඒ කරා යන්නේ නැතු යනවා. ඊට පස්සේ මොකද කරන්නේ? වාද ගොඩාක් ඇවිල්ලා අතරමං වෙලා යනවා. දැන් බුද්ධ දේශනාවක් තමන්ගේ ධර්මයට තමන්ගේ ජීවිතයට මාර්ගෝපදේශකේ හැටියට ගත්තාම බුද්ධ දේශනාවක්. ඒ බුද්ධ දේශනාවත් අපි ගන්න අවබෝධ කිරීම පිණිස නම් අපි අලුත් අර්ථකථන දාන්නේ නැත්නම් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. එයා ටිකෙන් ටික අවබෝධය කරා යනවා. පුදජන එක්කිනා ඒකෙන් මිදිලා සද්ධානුසාරි වෙනවා. සද්ධානුසාරි එක්කිනා ධම්මානුසාරි වෙනවා. ධම්මානුසාරි එක්කිනා සෝතාපන්න වෙනවා. සෝතාපන්න වෙච්ච එක්කිනා සකදාගාමි මාර්ගයට පැමිණෙනවා. සකදාගාමි මාර්ගයට පැමිණිච්ච එක්කිනා සකදාගාමි ඵලයටපත් වෙනවා. සකදාගාමි ඵලයටපත් වෙච්ච එක්කිනා අනාගාමි මාර්ගයට පැමිණෙනවා. අනාගාමි මාර්ගයට පැමිණෙන එක්කිනා අනාගාමි ඵලයටපත් වෙනවා. අනාගාමි ඵලයටපත් වෙච්ච එක්කිනා අරහත් මාර්ගයට පැමිණෙනවා. අරහත් මාර්ගයට පැමිණිච්ච එක්කිනා අරහත් ඵලයටපත් වෙනවා. අරහත් ඵලයටපත් වෙච්ච එක්කිනා පිරිනම් පානවා. අන්න එහෙම වැඩපිළිවෙලක් මේකේ තියෙන්නේ. එහෙම නැතු මේකේ වෙනත් කිසිම බාහිර ඝනදිනුවක් වෙන කිසිම දෙයක් නැහැ. ඒ කරා යන්න තමයි මේක තියෙන්නේ. ඉතින් ඒ නිසා පැහැදීම ඇති කර ගන්න ඕනේ අන්නේ වැඩපිළිවෙල ගැන. පැහැදීම ඇති කර ගන්න ඕනේ. පැහැදීම තුල තමයි මේ ධර්මයේ දියුණුවක් තියෙන්නේ. අපි ගත්ත ශ්‍රද්ධාවන්ත කෙනාමයි මේ ධර්මයේ ඉස්සරහට යන්නේ. ශ්‍රද්ධාව නැති කෙනා ඉස්සරහට යන්නේ නැහැ. ශ්‍රද්ධාව නැතිකම කොච්චර හානියක්ද කියන්නේ පැවිදි අය ගැන තියෙනවා. මේ බුද්ධ දේශනාවක සඳහන් වෙලා විනය පිටකේ පැවිදි වෙච්ච කෙනෙක් බුදුරජාණන් වහන්සේට අගුණ කිව්වොත්, ධර්මයේ අගුණ කිව්වොත්, ශ්‍රාවක සංගරෝණේ අගුණ කිව්වොත්, ඒවට හානි කළොත්, කියන්නේ ඒවට හානි වුණ ආකාරයට කියන්න කරන්න ගත්තොත්, එයාම සිවුරු ඇරලා යවන්න කියනවා. ඒක තමයි කියන්නේ යාට කරන්න තියෙන යහපත. බලන්න එතකොට මේ ශ්‍රද්ධාව කියන එක කොයි තරම් මේ ජීවිතවලට බලපානවද කියලා. මුල්ම කාලේ ස්වාමීන් වහන්සේලාට පැවිදි ලබා දීමේදී තිසරණේ විතරයි කතා කරන්නේ. දැන් මා ශිසරවල් බෑවට පස්සේ වැඳලා පස්සේ එයාට කියනවා තිසරණේ දැන් කියන්න කියලා. ඉතින් එයා බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං තුන් පාරක් කිව්වම පැවිද්ද පිහිටියා. උපසම්පදාවත් එච්චරයි. දැන් ඒක අපි බාල්දු කරලා දාලා අන්න බලන් වෙච්චදී ඔක්කොම අනිත් පැත්තට හැරුණා. ඊට පස්සේ ඒ ජනතාව විසින් තමයි ශාසනය අතුරුදහන් කරලා දාන්නේ. නමුත් එහෙම කරන්නේ නෑ. නියම විදිහට තුන් සරණේ ආර්ථිය ලබා ගත්තොත්. ඒ නිසා මේ පින්වතුන් දැන් අද ඉගෙන ගත්ත හවස බීජ සූත්‍රය, මේ පැලවෙන විඥාණය මහා පොළව නැමැති රූප වේදනා සංඥා සංඛාර තුල තෘෂ්ණාවෙන් තෙප්පෙවි පළවෙන විඥානයත් මේ මහ පොළොවත් මේ වතුරත් සියල්ලම ප්‍රහාණය කිරීම පිණිස උතුම් චතුරාර්ය සත්‍යෙම අවබෝධ වීම පිණිස අපටද මේ ධර්මයේ උපකාර වේවා. සාදු සාදු සාදු.